එතකොට සත්පුරුෂයාව අඳුනගත්තොත් ඒ සත්පුරුෂයාව අඳුනගත්තත් අඳුන ගන්නොත් එක්කම සත්පුරුෂයාගෙන් ලැබෙන දේ හරියටම ගන්නවා. සත්පුරුෂයාගෙන් ලැබෙන්නේ මොකක්ද? සත්පුරුෂයාගෙන් ලැබෙන්නේ සී සද්ධර්මය. සත්පුරුෂයා තවත් කෙනෙක්ව බිඳවන්නේ. සත්පුරුෂයා කොටවන්නේ නැහැ. චරිත ඝාතන කරන්නේ නැහැ. සත්පුරුෂයා ගෞරව කරනවා. ගරුකල යුත්තන්ට ගරු කරනවා. සැලකී යුත්තන්ට සලකනවා. කෙලෙහි ගුණ දන්නවා. ඒක සත්පුරුෂ ධර්මයක්. අසත්පුරුෂයාට මුකුත් නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අර මංගල සූත්‍රයේ පළවෙනි එක හැටියට පෙන්නේ. මොකද්ද? අසේවනාච බාලාණ. බාලයන් සේවනය නොකිරීම පණ්ඩිතානන්ත සේවනාව. ඔව් සත්පුරුෂින්ව සේවනය කිරීම. ඉතින් බාලයෝ සේවනය කරන්න ගියොත් කවදාවත් එයාට යහපතක් වෙන්නේ නැහැ. පණ්ඩිතයෙක් සේවනය කිරීමෙන් විතර යහපත වෙන්නේ. එතකොට ඒ සත්පුරුෂ ඇසුර නිසා ධර්මය ලැබෙනවා. ධර්මයට ලැබෙන මොකද්ද? දුක්ඛාරි සත්‍ය විස්තර වශයෙන් අහන්න ලැබෙනවා. දුක්ඛ සමුදය විස්තර වශයෙන් අහන්න ලැබෙනවා. දුක්ඛ නිරෝධය විස්තර වශයෙන් අහන්න ලැබෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා විස්තර වශයෙන් අහන්න ලැබෙනවා. මේක තමයි අහන්න ලැබෙන්නේ. එතකොට මේ විස්තර වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි අහන්න ලැබෙන්නේ මේ සත්පුරුෂයන්ගෙන්. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ වැඩපිළිවෙලට මෙයා එනවා. මොකක්ද මෙයා එන වැඩපිළිවෙල? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මෙයා කයින් සංවර වෙනවා. ධම්මානුධම ප්‍රතිපදා කියන්නේ ඒකට. කයින් සංවර වෙනවා. කොහොමද කයින් සංවර වෙන්නේ? ඔව් ප්‍රාණඝාතයෙන් වෙන්ගෙනවා. සුරකමෙන් වෙන්ගෙනවා. වරදි කාම සේවනයෙන් වෙන්ගෙනවා. ඔව් ඊළඟට යා බොරු කීමෙන් වෙන්ගෙනවා. ඔව් කේලම් කීමෙන් වෙන්ගෙනවා. පරුස වචන හිස් වචන කියන ආදීන් වෙන්ගෙනවා. මේ වෙන්වෙන්නේ සත්පුරුෂ. සත්පුරුෂ ධර්මයේ පිළිහිටියාට පස්සේ. නැත්තම් නොදුටු දේ දැක්ක කියලා බොරු කියනවා. නොඇසු දේ ඇසුවා කියලා බොරු කියනවා. එතකොට නොදත් දේ දන්නවා කියලා බොරු කියනවා. බලාගෙන හිටියා වගේ අනුන්ට අපහාස කරනවා. කයි කතන්දර හදලා. මේ අසත්පුරුෂයා කරනවා. ඒ අසත්පුරුෂ ධර්මයෙන් වෙන්ගෙනවා සත්පුරුෂ ධර්මයේ පිළිහිටපු එක්කෙනා. සිල්ලතුන් අඳුනා ගන්නවා. ගුණවතුන් අඳුනා ගන්නවා. සත්පුරුෂ ධර්මයේ පිළිහිටපු එක්ක අසත්පුරුෂයාට අඳුන ගන්න බෑ මොකුත්. සීලතුන් හොයන්නත් බෑ, ගුණතුන් හොයන්නත් බෑ. එතකොට සත්පුරුෂයා අඳුන ගන්නවා. අඳුනාගෙන ඒ සත්පුරුෂ ධර්මයේ පිළිහිටලා ඔන්න සීලයකට එනවා. ඊට පස්සේ ආ මොකද කරන්නේ? ධම්මාදම් ප්‍රතිපදාව කියන්නේ ඒකයි. ඊට පස්සේ පංච නීවරණ බැහැර කිරීම පිණිස යා සතර සතිපට්ඨානේ වඩන්න පටන් ගන්නවා. කායානුපස්සනාව එයා පුරුදු කරනවා. වේදනානුපස්සනාව පුරුදු කරනවා. චිත්තානුපස්සනාව පුරුදු කරනවා. ධම්මානුපස්සනාව පුරුදු කරනවා. එතකොට සත්පුරුෂයා සතුටු වෙන්නේ ඔයින්ද? දැන් අර සත්පුරුෂයා ඇසුරු කරනකොට සත්පුරුෂයාගෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට එයා සත්පුරුෂයෙක් නම් යහණෙක් නා එයා නිකම්ම ධර්මයට එනවා. ඒ සත්පුරුෂ නැති එක්කෙනා ඉන්නේ සත්පුරුෂ වේෂෙන් ඉදී සත්පුරුෂයබටපත් වෙන්නේ. එතකොට සද්ධර්ම ශ්‍රවණයට එනවා. ඇවිල්ලා අවබෝධයට එනවා. අවබෝධයට ඇවිල්ලා ඒ සත්පුරුෂ ධර්මීය ආපීත්‍ල එයා සත්පුරුෂී බවට පත් වෙනවා. ඊට පස්සේ එයා සත්පුරුෂ ධර්මය තුල තමයි ඉන්නේ. ඉතින් මොකද වෙන්නේ? යාත් ඔන්න පංච නීවරණ දුරු කරලා ඔන්න සමාධිය පුරුදු කරනවා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? නුවණින් විමසනවා. මොකක්ද විමසන්නේ? දුක නුවණින් විමසනවා. පංච උපාදානස්කන්ධය නුවණින් විමසනවා. විමසනකට බුදුරජාණන් වහන්සේ වදාලා එයා නුවණින් විමසන්නේ කොහොමද? ඉමේ රෝගා. මේ පංච උපාදානස්කන්ධය කියන්නේ රෝගයක්. ගණ්ඩා, gaduwak, salla, hul මේවා ඉතුරු නැතුව නිරුද්ධ වෙන්නේ මේ ඇල්ම නිරුද්ධ වීමෙන්මයි. ඕන්න දැක්කන එයා දුකත් අවබෝධ කරගන්නවා. දුකෙන් නිදහස් වීමත් අවබෝධ කරගන්නවා. ඊරෝස ඇල්ම නිරුද්ධ වීම නිසා උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීම නිසා භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීම නිසා

මේ ආකාරට ආස්වාද ආදීනව නිස්සරණ කියන මේ කරුණු තමයි අවබෝධ කරගන්නේ. දැන් සාමාන්‍ය ලෝකේ අපි දන්නවා මේ ලෝකේ මිනිස්සු මනුස්ස ලෝකේ විශේෂයෙන් මනුස්ස ලෝකේ මේ වගේ ලෝකවල මිනිස්සු සම්පූර්ණ සතුටේ වෙන්නේ පංචකාමී. පංචකාමී සතුට වෙන්න හේතුවක් තියෙනවා. කවුද මේ බුදුරජාණන් වහන්සේ මාගන්තිට ඉස්සල්ලාම දේශනා කරන චක්කුංකෝ මාගන්දී රූපාරාමං රූපරතං රූප සම්මුදිතං. ඇස කියන එක දැන් ආරාමය කියන්නේ යම්කිසි තැනක් නැවතිලා ඉන්න තැනට. එතකොට ඇස නැවතිලා ඉන්න පදිංචි වෙලා ඉන්න කොහේද? රූපේ. ඔන්න හේතුව. රූපරතං. රූපේ රත කියන්නේ ඇලෙනවා. රූපේට ඇලිලා කියනවා ඇස. සම්මුදිති කියන්නේ සතුටු වෙනවා. එතකොට යා සතුටු වෙනවා රූපෙන් සතුටු වෙනවා. ඇස රූපින් සතුටු වෙන්නේ. එතකොට ඇසේ සතුට ලැබෙනවා නම් එහෙන් රූපයක් දකින්න ඕනේ. එතකොට උන්නේ එහෙන් සතුටක් ලැබෙනවා. එතකොට කනින් සතුට ලැබන්න නම් ශබ්දය අහන්න ඕනේ. එතකොට තමයි සතුට ලැබෙන්නේ. ශබ්ද සම්මෝදිතං. නාසයෙන් සතුට විඳින්න නම් සුවඳ ලැබෙන්න ඕනේ. දිවෙන් රස විඳින්න සතුට ලැබන්න නම් රසය විඳින්න ඕනේ. කයෙන් සතුට ලැබන්න නම් පහස ලබන්න ඕනේ. මනසින් සතුට ලබන්න නම් අරමුණු සිතන්න ඕනේ. අන්න එතකොට තමයි ඒ වගේ ස්වභාවයකින් තමයි මේ ඇසකරනාසයේ දිවකය මනස හැදිලා තියෙන්නේ. එතකොට ධර්මයේ හැසිරෙන එක්කිනා මොකද කරන්නේ? ඒකේ තියෙන තථාගතයන් වහන්සේ ඒ ඇස දමණය කරලා තියෙනවා. එහෙනම් අපි මේ ධර්ම මාර්ගය යන නම් මොකද කරන්න ඕනේ? අර සතුටිවි රූපේ කරාම යන ඇස දමණය කරන්න ඕනේ. ශබ්දේ කරා යන කන දමණය කරන්න ඕනේ. ගඳ සුවඳ කරා යන නාසය දමණය කරන්න ඕනේ. රසේ කරා යන දිව දමණය කරන්න ඕනේ. පහස කරා යන කය දමණය කරන්න ඕනේ. අරමුණු කරා යන මනස දමණය කරන්න ඕනේ. පාලනය කරන්න ඕනේ. රැක ගන්න ඕනේ. අකුසලයේ වැටෙන්න නොදී රැක ගන්න ඕනේ. අන්න එතකොට තමයි ආ ධර්ම මාර්ගයට පැමිණෙන්නේ. ඒක ඉබේ වෙන්නේ නැහැ. ඒකට තමයි අර කරුණු පස් ආකාරයට නුවණින් විමසන්න කියලා තියෙන්නේ. හට ගැනීම නැතිවීම ආස්වාදය ආදීනවය නිස්සරණය කියන පහ විමසන්න කියලා තියෙන්නේ ඒකයි. මෙහෙම නුවණින් විමසනකට තමයි මේ ආවෝද කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බලන දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් ලෝකෙම සතුට විඳින්න හැමතිස්සෙම සතුට විඳින්න සතුට ලබන්න මොකද කරන්නේ මිනිස්සු? සතුටක් කියලා එකක් භුක්ති විඳින්න කරන්නේ කට්ටිය එකතු වෙලා කනවපුන සතුට වෙනෝනේ. එහෙමනේ භුක්ති විඳින්නේ සන්තෝෂය. එතන අපිට පේනවා මේ ලෝකේ තියෙන පංචකාමයන්ගේ බිඳිලා යෑමක් තමයි. නමුත් ධර්මයේ අවබෝධ කරපු කාමයන්ගේ යථාර්ථය දැක්ක බුදුරජාණන් වහන්සේ මේ පංචකාමයේ දැක්ක මොකක් වගේද? පණු කෙවිල්ල කැපිච්ච කුෂ්ඨ රෝගියෙක් ඒ පණු කැවිල්ල කහ කහ ගිනි අඟුරු කබලකින් තවනවා වගේ දැක්කේ. එතකොට ගිනි අඟුරු කබලකින් මේ ඒ පණු කැවිල්ල කහන්න මොකද වෙන්නේ? තවන්න. තව දුරටත් යාට ඒ පණු කැවිල්ල කහන්න පුළුවන්. කහන්න තව දුරටත් ඒක කුණු වෙනවා. තව දුරටත් දුගඳ හමනවා. තව දුරටත් හැරව හැදෙනවා. අර පණු කැවිල්ල කැසීමෙන් එයාට යම්කිසි සන්තෝෂයක් ලැබෙනවා. අර තැවිල්ලෙන් සන්තෝෂය ලැබෙන මොකද හේතුව? සංඥාව විපරීත වෙලා. විපරීත සංඥාවකින්. ඒ කියන්නේ මේ ඇත්ත ස්වභාවයකින් නෙමෙයි එතන යා ඉන්නේ. සංඥාව විපරීත වෙලා. විපල්ලාසයටපත් වෙලා ඇත්ත ස්වභාවයකින් නෙමෙයි ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම මෙයාගේ මනස විකෘතියටපත් වෙලා තියෙනවා අර කාම නිසා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ වදාළේ උනාහිර දකින්න ලැබෙනවා කියනවා. කාම තණ්හා විසින් කජ්ජමානෝ. කජ්ජමානෝ කියන්නේ මිනිස්සුන්ව කනවා, මේ මිනිස්සුන්ව විනාශ කරනවා කාම තණ්හා විසින්. කාම තණ්හා විසින් මිනිස්සු කාම පස්සේ ගිහලා අන්තිමට යා රෝගී බවට පත් වෙලා අන්ත අසරණ වෙලා අන්ත දුගී බවට පත් වෙනකම්ම යා ඒ කාම පස්සෙමයි යන්නේ. ඒ කාම දෙවිල්ලෙන් දෙවිදෙවි ඉන්නවා. කාම පරිදාහයෙන් තැවි තැවි ඉන්නවා. එහෙම තමයි යා කාමයේ සේවනය කරන්නේ. මොකද හේතුව? මේ කාමයේ ස්වභාවය අර තනු කැවිල හිටිච්ච කෙනෙකුගේ තුවාලයක් වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාමතණ්හාව දුරුකළොත් කාමතණ්හාව ප්‍රහාණය වුණොත් එයා ලබන සැනසෙල්ල මේ කාමතණ්හාව තුලින් කිසි දවසක කෙනෙකුට ලබන්න බෑ කියනවා. හැබැයි මේ කාමතණ්හාව දුරු කරන්න නම් මේ කාමතණ්හාව බැහැර වෙන්න නම් එයා මේ කාමේ අවබෝධ කරන්න ඕනේ. අවබෝධ කරන්න කී ආකාරයක් තියෙනවද? පස් ආකාරයක්. මොනවද? කාමයන්ගේ හට ගැනීම, කාමයන්ගේ වෙනසී යාම, කාමයන්ගේ ආස්වාදය, කාමයන්ගේ ආදීනවය, කාමයන්ගේ නිස්සරණය. දැන් අපිට හොඳට පේන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරමයි මේ කාමයන්ගෙන් වෙන්වීම ගැන අවබෝධයකින්, අවබෝධයකින් වෙන්වීම ගැන විස්තර වෙන්නේ. අපි දන්නවා සාමාන්‍යයෙන් ඔය Hindu සාදුරුවෙම අපිට හම්බිලා තියෙනවා මේ කාම ලෝකයේ ඇතැල්ලා තින් ඔය හුදකලාව ඉන්නවා. නමුත් මේ කාමයන් ගැන අවබෝධයක් නැහැ. අපිට පේනවා අන්‍යාගමික පූජ්‍යගුරු අපිට පැත්තෙලා ඉන්නවා පේනවා. නමුත් කාමයන් ගැන අවබෝධයක් නැහැ. කාමයන් ගැන අවබෝධය ඇති කරගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් මේ කාමයන්ගේ ආදීනව ගැන නෝනින් කල්පනා කරන කෙනාමයි. උන්වහන්සේ කාමයන්ගේ ආදීන විවිධ උපමා වලින් පෙන්වා දෙලා තියෙනවා. අර පෝතලිය කියන සූත්‍රයේ මට මතකයි. ඒකේ තියෙන කාමෙන් උපමා පෙන්නලා. උන්වහන්සේ පෙන්වා දෙනවා කාමය කියලා කියන්නේ ගිජුලිහිණියේ කරගෙන එන මස් කුට්ටියක් වගේ කියනවා. ඒතර කාමය කියන එක පෙන්වා දෙන්නේ මොකද්ද? අධික ලෙස දැහැගෙන ගෙනියන මේ ගිජුලිහිණියේ. ඒ මස් කුට්ටිය ගෙනියනකොට අනිත් ගිජුලිහිණි ටික මොකද කරන්නේ? ඒක පොරකන්නේ. ඒකට පොරකගා ආර මාස්කුටි අල්ලගෙන ගිජිලිනියට කොටනවා. එතකොට මේ ගිජිලිනිය මොකද කරන්න ඕනේ? මාස්කුටි අතරව ගමන් ඒ ගිජිලිනිය පස්සෙන් එක නවත්තලා අර මාස්කුටි පස්සේ අර කට්ටිය යනවා. එතකොට කාමයේ ඒ මාස්කුටිය ගිජිලිනියක් ගත්තු මාස්කුටියක් වගේ දකින්න කියනවා. ඊළඟ කාමයේ දකින්න කියනවා මේ ගිනි උලක්, මේ උළු හත්තක් වගේ. දැන් උළු හත්තක් අරගෙන යනවා එක්කෙනෙක් මේ හුළඟේන දිශාවට. ඒ උළුවත් අරගෙන යනකොට උළුවත්ෙන් හමන ගිනි දැස් වල තමන්ව තමයි දෙවෙන්නේ. උළුවත් අල්ලන් යනකොට මෙයා මොකද කරන්න ඕනේ? මේ උළුවත් ආතාරින්න ඕනේ. එතකොට තමයි දෙවිල නැති වෙන්නේ. කාමයේ කියන්නේ ඊ වගේ දකින්න කියනවා. ඊළඟට කාමයේ දකින්න කියනවා රුක්ඵලයක් වගේ. රුක්ඵලයක් වගේ කියලා කියන්නේ මේ බඩගින්න ඉන්න මිනිස්සෙක් ගහකට නැගෙනවා. ගහකට නැගලා ගහේ මේ ගස්වල ගෙඩි තියෙනවා. ඒ ගෙඩි කකා මෙයා ගහේ ඉන්නවා. මේ ගෙඩි වල අවශ්‍යතාවයට තව මිනිස්සෙක් කිනවා පොරවක් අරගෙන. ඇවිල්ලා මොකද කරන්නේ? ගහ කපනවා. ගහ කපනකොට ජීවිතයට කැමති කෙනා මොකද කරන්නේ? අර ගෙඩිකකාර ගහේ ඉන්නකද කරන්නේ? වහම ගහින් බහින එකද කරන්නේ? කාමය කියන එක රුක්ඵලයක් වගේ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන කාමය කියන එක ගිනි අඟුරු ගොඩක් වගේ කියනවා. මිනිස්සෙක් සප කැමති මිනිස්සෙක්ව තා මිනිස්සු හතර දිනක් අල්ලගෙන ගිහිල්ලා ගිනි අඟුරු ගොඩක දාන්න හදනවා. එතකොට යා මොකද කරන්න ඕනේ? පුළුවන් තරම් මහසි ගන්න ඕනේ. ඒකෙන් ගැලවිලා දුවන්න. ආන් ඒ වගේ කාමයේ දකින්න ඕනේ කියනවා. ඊළඟට කාමයේ ගැන තියෙනවා මස් කපන කොටේ පිහියේ වගේ කියනවා. ඇයි කොච්චර මස් කැපුවත් අන්තිමට බලනකොට කැපුව මසක් නෑ. ඔය කොටේ පිහියේ විතර ඇති. ඒ වගේ කියනවා. කාමය කියන්නේ ණයට ගත්ත දෙයක් වගේ කියනවා. ණයට ගත්ත ඇඳුමක් ඇඳගෙන මිනිස්සෙක් පාරේ යනවා. ණයකාරය ඇවිල්ලා මොකද කරන්නේ? ඇඳුම ඉල්ලනවා. එතකොට යා අකමැත්තෙන් හරි ඒක දෙන්න ඕනේ. ඒ වගේ කියනවා කාමී. කාමී කියන්නේ සිහිනයක් වගේ කියනවා. ඔන්න සිහිනෙන් පේනවා මල් වතු, උද්‍යාන, කැම්බින් පේනවා. ඒ ඇහැරෙනවා. ඇහැරුණාම මේ කිසිවක් නැහැ. සිහිනෙන් දැකපු එකක් වගේ කියනවා. මේ වගේ මේ කාමයේ ගැන පෙන්නලා තියෙනවා. අපිට පේනවා මේ කාමෙන් නිසාමයි මේ ලෝක සත්වයා සම්පූර්ණ නොමග යන්නේ කාම නිසා. ඒ කාමයේ මාර තොණ්ඩුවක් වගේ. සම්පූර්ණ මිනිස්යාව නොමග යවනවා. මිනිස්යාව නොමග යවනවා, ගිහියව නොමග යවනවා, පැවිද්දව නොමග යවනවා. අන්තිමට Tamanට මතක නැහැ. ඔව් යන්නේ කොහෙද? මොකද්ද කරන්නේ? ධර්මයේ ලබා ගන්න මොකටද? මුකුත් මතක නැති යනවා. ඒ නිසා කාමය අවබෝධ කරන්න නම් කාමයේ ආදීනවයා සිහි කරන්න ඕනේ. කාම ආදීනව තේරුණත් බැන්නේ බලන්න බලන්න කාමයේ දැන් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබුණා. දේවදත්තට මොකද හිතුනේ? දේවදත්තට හිතුණා මේ ලැබෙන්නේ උන්වහන්සේගේ මේ උන්වහන්සේ සම්මා සම්බුදු කෙනෙක්. උන්වහන්සේගේ මේ දහම් සේවාවත් එක්ක උරුම වෙච්ච දෙයක්. ඒක දැක්කේ නෑ. දේවදත්ත හිතුවේ මොකද්ද? උන්වහන්සේව මරාගත්තොත් ඊළඟට උන්වහන්සේගිට යන ඒගොල්ලන්ට ගන්න පුළුවන් කියලා. මේ මොකද්ද මේ හේතුව? කාමය. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මේ වායිති මොකේදද? කාමයට. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. අර එක්තරා අවස්ථාවක හරි ලස්සන තියෙනවා මේ මාරා වේශයක් ගැන. මාරා වේශයක් ගැන තියෙනවා මේ මාර තජ්ජනීය කියන සූත්‍රයේ. මාරයා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දෙන්න පටන් ගන්නවා භික්ෂූන්ට. එතකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට කියනවා මහණෙනි මේ සෑම ලාභ සත්කාරයක්ම අනිත්‍ය වශයෙන් බලන්න. මේවා අනිත්‍යයි කියලා බලන්න. මේක හිත පිහිටවන්න එපා කියනවා. ලාභ සත්කාරවල. මාර්ය දැන් බැලුවා මේකෙන් හිර කරන්න. මේගොල්ලන් ගමන් මාර්ගය විනාශ කරන්න. දැන් මේගොල්ලෝ ලාභ සත්කාර අනිත්‍ය වශයෙන් බලනවානේ. බලන නිසා දැන් ඔන්න ඒක අහුවෙන්නේ නැහැ. ඊරෝසේ මාර්යා මොකද කියලා කුමන්ත්‍රණ කළා නින්දා කරන්න. එතකොට භික්ෂුන් වහන්සේලා කැඳවලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි උන් දැන් නින්දාව පටන් ගත්තා කිව්වා. අභූත චෝදනා කරන්න පටන් ගන්නවා. නොකරපු දේවල් කරා කිය කී යනවා. එතකොට මේ මාරාවේශ වෙලා මිනිසුන්ට අන්න මාරාවේශ ලකන දැන් මිනිසුන්ට තියෙන්නේ. උන් නින්දා කර කර යනවා කියනවා. දැන් කරන්න තියෙන එක දෙය කියනවා. පුළුවන් තරම් මෙච්චිත වඩන්න කියනවා. පුළුවන් තරම් මෙච්චිත වඩන්න කියනවා. මේකින් ගැලවෙන්න නම්. ඊට පස්සේ ඔන්නේ එකෙන් බේරෙනවා. බේරෙන්නේ කොහොමද? මෙච්චිත ඇයි මොකක් හරි එකකින් බලන්න මේ මාර්ගයේ කඩා කප්පල් කරන්නයි. අවු වෙනවා ඉතින් මාර්යාට කොටකට මාර්යාට අවු වෙනවා. අවිලා පවු රැස් කරගෙන ඉතින් අපායෙන් නවතිනවා. කොටසක් මේ ධර්ම මාර්ගයේ ගමන් කරනවා. එතකොට මේ කාමයෙන් නිදහස් වෙලා මේ ආදීනව දකින්න කෙනා දැන් අපිට පේනවා ඕනම දෙයකින් නිදහස් වෙන්න නම් අපිට මේකේ යථාර්ථය අවබෝධ වෙන්න ඕනේ. එතකොට අවබෝධ වෙන්න ඕනේ ආස්වාද හට ගැනීම. ඔව් මනසියාම ආස්වාදයේ ආදීනවයේ නිස්සරණයේ දකින්න ඕනේ. මෙන්න මේ කරුණු පහ යථාර්ථයක් හැටියට අවබෝධ කරන කෙනා යථා භූත ඥානෙ හැටියට ඒක තමයි ලබා ගන්නෙ. දැන් අපි යථා භූත ඥානය කියන එක නිරව කර ගන්න ඕනේ. මොකද යථා භූත ඥානය කියන්නේ යමක ඇති ඔය කරුණු පහම දැකීම. එතන අපි පංච උපාදානස්කන්ධේ ඔය පහම දකිනවා නම් අපි පංච උපාදානස්කන්ධේ යථාර්ථය දකිනවා. අපි ඇසේ ඔය පහම දකිනවා නම් ඇසේ යථාර්ථය දකිනවා. කාමයේ ඔය පහ දකිනවා නම් කාමයේ යථාර්ථය දකිනවා. එතකොට යථාර්ථය දකිනවා කියලා කියන්නේ ඔය පස් ආකාරයෙන් අවබෝධ කිරීම. එතකොට මේ පස් ආකාරයෙන් අවබෝධ කරන කෙනා අවබෝධ කර යනවා. ඉතින් මාගන්දීට බුදුරජාණන් වහන්සේ පැවිදි වෙන්න ඉස්සෙල්ලාම කියනවා. වාගන්දීට කියනවා මොකද්ද? මාගන්දී ඔබට කරන්න තියෙන්නේ මෙච්චරයි කියනවා. සත්පුරුෂයන් ආශ්‍රය කරන්න. සත්පුරුෂයන්ගෙන් ඔබට ලැබෙනවා ධර්මයේ ශ්‍රවණය කරන්න. ධර්මයේ ශ්‍රවණය කරන්න ඔබට ලැබුණාම ඔබට පුළුවන් මේ ධර්මයට අනුව තමන්ගේ ජීවිතය හසුරව ගන්න. ධර්මයට අනුව තමන්ගේ ජීවිතය හසුරවනකොට ඔබට තමන්ගේම අවබෝධයක් ලැබෙන මේක. ඔව් පංච උපාදානස්කන්ධයන් මේ පස් ආකාරයෙන් හට ගැනීම නැතිවීම ආස්වාදී ආදී වෙන නිස්සාරණ කියන්නේ පස් ආකාරයෙන් තමන්ම තමන්ගේ දෙයක් ඇතුළත ජීවිතේ අවබෝධ කර ගනීවි. එතකොට ඔබ මේ අවබෝධයේ නිසා මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධය කෙරෙහි යම් චන්ද්‍රාගයක් තිබ්බනම් ඇල්මක් තිබ්බනම් ඒ ඇල්ම දුරු වෙලා යනවා. දුරු වෙලා ගියපු ගමන් ඔබ මේකට ග්‍රහණය වෙන්නේ නැහැ. බැඳෙන්නේ නැහැ. උපාදානෙ නැති වෙලා යනවා. උපාදානෙ නැති වුණා නම් බව විපාක පිණිස කර්ම හැදෙන්නේ නැහැ. භවේ නැති වෙලා යනවා. භවේ නැති වුණා නම් ඉපදීම නැති වෙලා යනවා. දුකින් සම්පූර්ණයෙන් නිදහස් වෙනවා. දැන් අපිට පේනවා එහෙනම් මේක ඔක්කොම යන්නේ මේ හේතුඵල ක්‍රියාකාරීත්වයක් අඛණ්ඩව පැවතීම නිසා.